දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සුධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ භයං භදංතා ධම්මස්සවෙන කාලෝ භයං භදංතා ධම්මස්සවෙන කාලෝ අයං භදංතා. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ. ධම්මං විනානත්ථි පිතා ච මාතා තවිවතානං සරණං පතිච්ඡා තස්මාහි භික්ඛ අඤ්ඤප්පහාය සුනාත් දාරීත චරාර්ථ ධම්මේ. සදැවතුනි, මාහිතින් සඳහන් කළ මේ ගාථා පාඨ වසර 30ක් විතර තිස්සේ මගේ මතකයේ තියෙන පිටින් විට මතුවී යට යන ගාථා පාඨ කීපයක්. මේ ගාථා පාඨයන්හිදී සඳහන් වෙනවා අපි දන්න අපේ අම්මා තාත්තට වඩා හොඳ අම්මෙක් තාත්තෙක් ඉන්නවා කියලා. කවුද කියලා හොයලා බලන්නයි අපි මේ සූදානම් වෙන්නේ. කෙසේ වෙතත් මේ ගාථාව මොමුණමින් සිටින විට මේ පදයෙන් පදය පිළිබඳ කිසියම් ආකාරයේ අරුත් විමසමින් සිටින විට මෙය කිසියම් ආකාරයක කවියක් ලෙසත් සිංහලට පෙරුණා මගේ අතින්. මාලිනා මාලනී නම් විරිත ඔස්සේ මේ ගාථාවෙන් කියන දේ සිංහලෙන් කිව්වොත් මෙන්න මේ විදිහටයි මා කලපා සිටින්නේ. ධර්මය හැර නොමැත වෙනත් මව්පිය කෙනෙක් සසරගත දුකෙහිදී ඔබේ පිහිටට එන්න. එබැවින් අනෙත් බොහෝ වැඩ පසකින් තබාලා අසනුව දරා ගනුව හැසිරෙනු දහම්හි. දැන් අපි මේ ගැන කතා කරන්න වෙනවා. මෙතන මව්පියන් නැහැ කියලා නෙවෙයි කියන්නේ. මව්පියන් අපේ ලෝකේ කල හැකි සීමා සහිත දෙයක් තියෙනවා. මා දැන් මෙතන පවසන්නේ දරුවෙකුගේ ලෝකේ ඉර සහ හඳ අම්මා තාත්තා කියලා. ඉර දවල් ආලෝකමත් කරනවා, සඳ රාත්‍රි ආලෝකමත් කරනවා. දරුවෙකුගේ ලෝකේ ආලෝකමත් කිරීමේ වගකීම මේ මව්පියන්ට තිබෙනවා. ඕනෑම සතෙකුට අපට පමණක් නෙමෙයි. මව්පියන් නොසිටින්නට ළමා කාලයක් පෝෂණය වෙන්නට මෙහාට එන්න ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ අප්‍රමාණ වෙහෙස මහන්සිය කැපකිරීම තුළ තමයි අප තනියෙන් ඇවිදලා ගිහිල්ලා මේ සියල්ල මේ විදිහට කරගන්න පුළුවන් තැනට එන්නේ. එහෙම මව්පිය දෙදෙනෙක් ඉන්නවා. ඒ මව්පිය දෙදෙනාට අපව හදා වඩා බිහි කරලා අධ්‍යාපනය ලබා දී සස්ථානාන්තර ලබා දී ලෞකික වශයෙන් ගත කර ජීවිතය සපවත් කරන කටයුතු කරන්න පුළුවන්. ඒ නෑ කියලා නෙමෙයි බුදුන් වහන්සේ වදාරන්නේ. ඒ මව්පියගේ දේවල් කළා වූ මව්පියන්ට 100ක් නෙමෙයි 200ක්ම කුල ගුණ සලකන්න අවශ්‍යයි. තොමානව ධර්ම මානව ධර්මයක්. නමුත් මෙතන පෙන්වන්නේ සසරගත දුකෙහිදී ඔබේ පිහිටට එන්න. අර බාහිර දුකෙහිදී ඔබට මව්පියන් ගුරුවරුන් නීතිය තවත් අය පිළිසරණ තියෙනවනේ. සසරගත දුකක් කියලා එකක් තියෙනවා. සමාජගත දුක තමයි මව්පියන් සංසිඳවලා දෙන්නේ. දේශපාලනඥයන් සංසිඳවලා දෙන්නේ. පහසුකම් සලසන්නන් සංසිඳවලා දෙන්නේ. චිත්තසංතානගත වුණා වූ දුක මව්පියන්ටත් තියෙනවා. ගුරුවරුන්ටත් තියෙනවා. හැම දිනකටම තියෙනවා. පොහුදුන් කියලා කතා කරන්නා වූ හැම දිනකටම තියෙනවා. එනිසා ඒ චිත්තසංතානගත දුක තුනී කරලා දෙන්න ඔබට ඔබේ මව්පියන්ට බැහැ. අනේක තමයි මෙතන පෙන්න ධර්මයේ හැර නොමැත වෙනත් මව්පිය කෙනෙක්. එතකොට මෙතන මව්පියන් බවට පත් වෙන්නේ ධර්මයයි. මව්පියන් කරනවට වඩා විශාල මෙහෙවරක් සේවාවක් ගලවා ගැනීමක් ධර්මයෙන් සින් කරන ලබනවා. ඒ ධර්මයේ කියන වචනේ මුලිනුත් තියෙනවා අකටත් ධම්මේ කියලා තියෙන නිසා අපි මේ ධර්මයේ කියන කොටස පැහැදිලි කිරීමේදී මුලට වඩා අකටයි ගන්න ඕන. සසරගත දුක කියලා එකක් තියෙනවා. ඒන් මිදීමට පිහිට දෙන්නේ ධර්මය. නම් සසරගත දුකත් අපි තේරුම් ගන්න වෙනවා. එබැවින් අනෙක් බොහෝ වැඩ පසකින් තබා තස්මාහි බහුකිච්ඡාඤ්ඤප්පාය. එබැවින් බොහෝ කුක්ති පැත්තකින් තියන්න කියලා කියනවා. සුනාත ධාරේත චරාත අසනුව තරහා ගන්නව හැසිරෙනවා. පළමුව කරන්න තියෙන කාරණා ටිකක් තියෙක කියලා තියෙනවා. ධර්මයේ හැසිරෙන්න ඉස්සරලා ධර්මයේ අසන්තෝන දිනුව තරහා ගන්න ඕන. මේ සියල්ල තමයි මගේ ධර්ම දේශනාවේ දීර්ඝ විග්‍රහය. එහෙත් මේ දීර්ඝ විග්‍රහයට එන්න ඉස්සරලා මේ තස්මාහි බෝකිච්ඡාඤ්ඤප්පාය කියන්නේ එබැවින් බොහෝ වෙනත් දැනපසකින් තබාලා. මොනවද වෙනත්ද කියලා කියන්නේ? වෙනත්ද කියලා කියන්නේ දෛනික ජීවත් වෙන අවශ්‍ය අපේ කටයුතු වලට නෙවෙයි. සාමාන්‍යයෙන් බලන ලෝකයේ දෙස කෙනෙක් උපදිනවා. ਉਹ සිංහලද, ඉස්ලාම්ද, ප්‍රවිදද, වෙනත් ජාතිකෙක්ද කියන එක වැදගත් නැහැ. ਉਹ ලාංකිකයෙක්ද, ඉන්දියානුවෙක්ද, ඇමරිකානුවෙක්ද කියන එක වැදගත් නැහැ. ඉපදුන දවසේ සිට මේ අනතුරු ජීවත් වෙන්න කැමති ආහාර ඇඳුම් පෙළඳුම් බෙහෙත්ේ නිවාස පහසුකම් ලබන්න අවශ්‍යයි. ඒ සඳහා කළ යුතු වැඩක් නම් කරන්න එපයි කියලා දේශනා කරන ධර්මකට මේ ලෝකෙ තියෙන විදිහක් නැහැ. මොකද ඒක මූලික අවශ්‍යතාවයක් නේ. ඒ නිසා ඒ ජීවත් වීම සඳහා කරන්නා වූ කාර්යය ඔබ තරුණ දරුවෙක් නම් ඔබේ මව්පියන් රැක ගැනීම සඳහා, ඔබ මව්පියන් නම් ඔබේ දරුවන් රැක ගැනීම සඳහා, ඔබ කිසියම් වගකීමක් කරන කෙනෙක් නම් ඒ වගකීමට ගැනීම සඳහා කළ යුතු කාර්යයන් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ධර්මයෙන් කරගත හැකි කාර්යය කිරීම සඳහා මේ සමාජය වෙනත් පැලියක් දාගෙන තිබෙනවා. අන්න ඒකයි ධම්මං විනා ධර්මයෙන් කරගන්ට වූ දේ කරගන්න වෙනත් තැන්වල කරා යනවා. ඒ ධර්මය තේරුම් ගැනීම අපහසු නිසා හෝ ධර්මයේ නැති නිසා හෝ ඔවුන්ට ඒ බඳු වැටහීමක් නැති නිසා. අපි මේ වෙනත් වැඩ ටික විග්‍රහ කරගෙන ඉමු. මේ සමාජයේ ධර්මයෙන් ලබන්ට ඕන සැනසීම සඳහා කරන වෙනත් වැඩ. දැන් මතක කාරණයක් තියෙනවා. ඔය සතුන් මරා බිලි පූජා පවත්වන එක බුදු සමයේ තිබුණ නැති වුණාට බ්‍රාහ්මණ ආගම්වල හොයදක් තිබුණා. බුදුන් වහන්සේ ගාවට ඇවිදින්න බමුණෙක් ඔබ වහන්සේ යඥයන් වර්ණනා කරනවාද කියලා ඇහුවා. යඥ කියන්නේ යාග කියන්නේ. මම යාග වර්ණා කරන්නෙත් නෑ වර්ණා නොකරන්නෙත් නෑ කියලා කිව්වා. අදාලා. ඇයි ඒ කියලා විස්වම. කිසියම් යාගයකදී සතුන්ගේ ලේ ගලා යනවා නම් ජීවිත පූජා වෙනවා නම් ඒ යාගේ මම යාගයක් හැටියට වර්ණා කරන්නේ නෑ කියලා කියනවා. එහෙම සිදුවෙන්නේ නැත්නම් කරදරයක් කාටවත් හිරිහැරයක් සිදුවෙන්නේ නැති යාග මම වර්ණා කරනවායි කියලා. දැන් මෙතන තියෙන ලස්සන වචනයක් තියෙනවා. විසින් බෞද්ධයින්ට තේන ත්‍රිකෝටික පාරිශුද්ධ කියන වචනයක්. ඔබ පානාතිපාතා වේරමණී කියන ඔබ දන්න ශික්ෂාපදයේ ගැන දැනගන්න තව ටිකක්. මෙහිදී බුදුන් වහන්සේගේ ඉගැන්වීම පවතිනවා. මරන්නෙත් නෑ, මරවන්නෙත් නෑ, මැරීමට අනුග්‍රහ දෙන්නෙත් නෑ. එහෙම දෙන්න බෑ සැබෑ බෞද්ධයෙකුට. මොකද තමන්ගේ ජීවිතේ වගේම අනිත් සතුන්ගේ ජීවිතයත් අගේකට සලසන නිසා. එහෙත් බහුකිච්ඡයට තේ නැත්නම් අඤ්ඤ කිච්ඡයට තේදී අපට දැනගන්න ආරංචින් ලැබෙනවා. ඇතම් බෞද්ධ නොවන පූජ්‍යපක්ෂයේ සමහර අය ඒ මාධ්‍යයට කරන ප්‍රකාශ තුළ සඳහන් කරනවා ඔවුන් ළඟට බිලි පූජා පැවැත්වීම සඳහා එන්නේ අන්‍ය ආගමකින් පමණක් නෙමෙයි බෞද්ධයොත් වෙනවා කියලා. දැන් ඔවුන්ට බෞද්ධකම අමතක වෙලා නේද? ඔවුන්ට මරන්න බෑ, මරවන්න බෑ, මැරීමට අනුබල දෙන්න බෑ. තමන්ගේ මොකක් හරි දුකක් කරදරයක් සඳහා අර සතුන් බිලි පූජාවට දෙන එක එතකොට ඔයින් ඔබට විමුක්තිය ලැබෙයි කියලා නේද කරන්නේ? අන්න ඒක කෘත්‍යයක්. ඔබේ දුකට හේතුව ඔබ ළඟ තියෙන්නේ. ඒක වෙනත් සතෙකුට බිල්ලට දීලා හෝ මොනවා හරි හැම දේවල් කරලා සැනසෙන්නට පුළුවන් කමක් නැහැ. එනිසා බුදු සමයේ ගැඹුරුන් වටහාගෙන කෙටිකාලීන සැනසුම් මඟ හොයාගෙන යන මේ දේවල් හිසරදියට පොට්ටේ මාරු කිරීමක්. ඒ කියන්නේ හිසරදිය තියෙන හිසතල පොට්ටේ මාරු කරාට ප්‍රශ්නේ ඉසෙන්නේ නැහැ නේ. නමුත් තෙවුන පොට්ටේ උණුසුම ඉවත් වී තව පොට්ටයක් රත් වෙන්න ගත වෙන කාලේ ප්‍රශ්නේ විසඳනවා වගේ දැනෙනවා. එහෙම නැත්නම් පැරසිටමෝල් පාවිච්චි කිරීම කියලා කොමිසරදියට හොඳ වෙනවානේ. හොඳ වුණාට පැරසිටමෝල් පෙත්ත අපට බොරොන්දු වෙනවද හිතායි හැදෙන්නේ නැහැ කියලා. නැහිතත් හැදෙන්න පුළුවන්. අන්‍යෝද මේ කාරණා වලින් කරන්නේ කටි කාලේන විසඳුම් සහ ප්‍රශ්න වලින් මගේ හැරීම ධර්මානුකූල නොවන. ඔය දෙක දෙයක් විතරක් මම ඔය පැහැදිලි කරේ තවත් අපි ඔය කරුණු කීපයක් කතා කරලා ඉමු මේක තේරුම් ගන්න. අපි කතා කරන්නේ මේ තමන්ගේ ජීවිතයේ කිසියම් අරුතක් යහපතක් ගැලවීමක් අපලයක් දුරු කිරීම සඳහා තව කෙනෙකුගේ ජීවිතයක් බිල්ලට දීම බෞද්ධින්ට ආගමනුකූල නෑ. අද ප්‍රාණඝාතී කරන්නේ ඒකට. ඊළඟට අපි තවත් කරුණක් සාකච්ඡා කරන්න තියෙනවා. අපේ දුක කියන්ද අපි දෙවියන් ළඟට යනවා බෞද්ධයෝ. මේ දේව සංකල්පය බෞද්ධින් හරියට තෝරගන්න නැහැ. ඒ නිසා ඒ පිළිබඳව මට විග්‍රහයක් කරන්න හිතෙනවා. බුදු සමය සඳහන් වෙනවා කා නව සත්තාවාසයක්. සත්වයින් වාසය කරන ස්ථාන නමයක්. එයින් කාමලෝක කියලා 11ක් වෙන්නනවා. 11 කාම භූමිය. පව්වලට විපාක වශයෙන් අපාගත වීම, පින් පව් දෙකට විපාක වශයෙන් මිනිසුන් අතර සහ පින්වලට පමණක් විපාක ලැබෙන සදිවි ලෝක කාමලෝක. බුදුසමයේ දෙවියන් ප්‍රතික්ෂේප කරන්නේ. බුදුන් වහන්සේ පුණ්‍යත්‍රිවත සූත්‍රය දේශනා කරවදාරනවා. යමෙක් දානේ සහ සීලේ අති මහත් ලෙස දෙනවාද මිනිසෙක් වශයෙන්. අන්න ඔහු මේ ජීවිතය අවසානයේ මරණයෙන් පසු ඔය තියෙන දෙවියන් අතර උපදිනවායි කියන එක. එතකොට දෙවියන් අතර උපදින්නේ පිනෙන් සහ සීලෙන්. ඔබ යන්න ඔබේ විහාරස්ථානයකට. විහාරස්ථානවල පැරණි විහාරස්ථානවල සීලෙහි දේව රූප ඇඳලා තියෙනවා. බලන්න හොඳින් නිවසලිමත් වෙලා ඒක දේව රූපයක්වත් මිනිසුන්ට වඩා ලස්සනට ඇඳලා තියෙන අයරුම කැත කරලා තියෙනවද කියලා. ඒක දේව රූපයක්වත් ඔබ දැකලා තියෙනවද? බුදු සමය සඳහන් මේ විහාරස්ථානවල කඩුවක් තෝමරයක් කඩේටයක් හෙල්ලක් ආයුධයක් අරගෙන කවුරු හරි දකට හරි දඬුවම් දෙන්න ලෑස්තිච්ච දෙවි කෙනෙක් අතට තියාගන්න. බුදු සමයේ දෙවිවරු වෙනයි වෙනත් සමයන්නේ දෙවිවරු සංකල්ප. මිනිසුන් බය කරන්ට ඉන්න දෙවිවරු ඉන්නවා. මිනිසුන් හෝනියම් කරන්ට ඉන්න දෙවිවරු ඉන්නවා. මිනිසුන් නැති කරන්ට ඉන්න දෙවිවරු ඉන්නවා. ඒ බුදු සමය නෙමෙයි. සක්කපඤ්ඤ සූත්‍රවල නැත්නම් සක්ක නමස්සන සූත්‍රවල සක්කයේ කතාවක් තියෙනවා. වෙනත් උදැසන සක්කයස්සපිය උතුම්නක් දාගෙන උතුම්න පහත් කරගෙන වැඳ වැඳ වඳිනවා. නමස්කාර කරනවා. මාතලිනේ රකින්නවා සක්‍රියාවේ සියදුරා. ස්වාමිනී අපි ඔබ වහන්සේට නමස්කාර කරනවා. අපි ඔබ වහන්සේ ලොකු කෙනා වශයෙන් සලකනවා. ඔබ වහන්සේ තවත් කවුරුත් සලකන්නේ ඔබ වහන්සේට වඩා ලොකු කෙනෙක් ඉන්නවයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාහරණය දා සත්‍යයක් කිව්වයි කියලා. "ඒ ගහත්තා පුඤ්ඤකරා සීලවන්ත උපාසකා. ධම්මින ධාරං පෝසෙ පිත්තේ නමස්සාමි මාතලි." යම් කිසි ගෘහස්ත ජීවිතයක් ගත කරන පුණ්‍යවන්ත කෙනෙක් ඉන්නවද? පින් කරන. ඒ වගේම පාපයන්ගෙන් වෙන්වන සිල්වත් උපාසක භාවයට පත් වන. දෙහමින් උපයාස අපයාගත්තා වූ ධනයෙන් දරුවන් පෝෂණය කරයිද? ධම්මින ධාරං පෝෂේ දරුවන් හොබේද පෝෂින්ති. එතකොට පෙන්වන්නේ මොකක්ද? පින්වන්ත සිල්වන්ත උපාසක භාවයෙන් යුක්ත දෙහමින් දරුවන් පෝෂණය කරන ඔවුන්ටයි මම නමස්කාර කරන්නේ. තේ නමස්සාමි මාතලේ. දැන් මෙතන දෙවියොත් නමස්කාර කරන මිනිසා ඉන්නේ මිනිසුන් අතර. දෙවියන්ගෙන් පිට ලබන් තෝරනනම් මේ මිනිසා කෙබඳු කෙනෙක් වෙන්න ඕනද කියලා මෙතන පැහැදිලි කරලා තියෙනවා. මේ කුද්දකලිකාය පවතින තවත් සූත්‍රයක මේ දෙවියන් සම්බන්ධයෙන් මේ දෙවියෝ ඉන්න තැනින් චුත වෙන්න ගත්තම චුත වෙනවායි කියලා දැනුණාම ඔහුගේ මල් මෙලවෙනවා පුටුවේ වාඩිලා ඉතින් තිතින් නැහැ ශරීරයෙන් දාඩිය හමනවා හැම කියලා කියනවා. එහෙම වුණාම අනිත් අය කවුද කියලා බලලා ඔහුට අවවාද කරනවායි කියලා කියනවා. ඔබ මෙහෙන් චුත වෙලා සුගතියට යන්න. සුගතියට ගිහිල්ලා සුලද්ද ලාභය ලබන්න. සුලද්ද ලාභය ලැබලා මනාවකට පිටන්න. සොයිතෝ ගන්ත සුගතින් ගච්ඡ සුලද්ද ලාභම් ලබ සුපත්තිත්තුප්පතිත්තිත බවයි. ඔබ නිමිති මේකට කියන්නේ මේ සූත්‍රයට. වික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අපි මෙහෙ අපි මිනිසුන් සුගතියට යන්න බලන් ඉන්නවා. ස්වාමීන් වහන්සේ දෙවියන්ගේ සුගතිය කුමක්ද? බුදුරජාණන් වහන්සේ වදාරනවා මිනිස් ලෝ යන දෙවියන්ගේ සුගතියයි. එතකොට සුගතිගාමී වෙනවා කියලා දෙවියෝ මෙහෙ උපදිනවා සුගතිගාමී. ඊළඟට පිරිහෙන්නේ නැති සද්ධර්මය අහන්න ලැබෙනවා නම් ඒ තමයි සුලද්දලා හදේ. එයින් නොපිරිහෙන තත්ත්වයට පත් වෙනවා නම් ඒ තමයි මනාව පිහිටීම. දැන් ඉතින් තව ටිකක් එහාට අපි හොයමු. ඔබට රටේ තුටි ඇවිදිනකොට පූජනීය විහාරස්ථානවල පවතින සදිවි ලෝකයන් හැරෙන්නට තවත් දෙවිවරු උණ ගහන්නේ නැද්ද? කෝර මොහොන ඇති, නපුරු මොහොන ඇති, නපුරු ආවිදවාගෙන විකෘති වූ ශරීරය ඇති. මිනිසුන් ලඟවා දෙන්න. ඔබ පිහිටෙන්නේ ඔවුන් ගින්නේ. ඔබ අර කිව්ව ප්‍රතිපත්ති ජීවිතය ගත කරන්නේ නැතුව මේ අයගෙන් පිහිටෙන්නවා. ඒක තේරුම් ගන්න. කඩු තෝමර අඩ ඇති අරවමීම වරාගෙන ඉන්නේ නපුරුකමක් පෙන්වන්නේ. දෙවියන් නපුරුකමෙන් උපදින්න බෑ. දෙවියන් උපදින්නේ පිණින්. පුණ්‍ය පාපේ වරම චුත වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඒ දෙවියෝ දේවතා රක්ඛන්ති. අර මෛත්‍රී වඩන මෙත්තා වික්‍රේ චේතෝ විමුක්තිය කෙනෙක්ගේ පෙන්නවා. ඒක දසානිසංස ආනිසංස 10ක් 11ක් තියෙනවා. ඒක දස. දෙවියෝ රකින්නවා. පව් කරන මිනිස්සුනේ දෙවියෝ රකින්නවා කියලා තියෙන්නේ. දෙවියෝ රක්칸ති. දේවතාව විරෝචති. මිත්‍රා ද්‍රෝහි නොවෙනවා නම් සමාජයට ගියාම දෙවියෙක් වගේ බබලනවායි. අන්නේ නිසා අපි තේරුම් ගන්න ඕන දේව සංකල්පයක් මඟ කියලා. මේ ආහාර ගැන කල්පනා කරනකොට කබලින්ක ආහාරය කියලා කියන්නේ මේ අපිට වගේ අල්ලන්න පුළුවන් ඝන සිරුරක් ඇති සතුන් සඳහා තියෙන ආහාරයක්. ඒ ගවයින්ට, අලියන්ට, ඇතුන්ට, මිනිසුන්ට. උත්සමයේ සදාන් කරන ලබන්නේ දෙවියන්ගේ ආහාර විදිහට අමෘතය. පිනෙන් ලැබෙන දෙයක්. දැන් ඔබ මේ දෙවියන් පටලවාගෙන ඊට පස්සේ අපට ගන්න තියෙන පළතුරු එහෙම අරගෙන ගිහිල්ලා දීලා මොනවද දෙවියන්ගෙන් ඔබ ඉල්ලන්නේ? ඔබට පැටලිලා නේද දේව සංකල්පය? ඔබ දෙවියෝ දඬුවම් කරයි කියලා දෙවියන්ට බය ඉන්නවනේ. සිය පිළිබඳව කතා කරන්න යන්නේ නැහැ. කල්පිත. ඒ වගේම ඔබේ නිවසක දරුවෙක් ඉපදුනොත් ඇසක් අඩුව හෝ ඇසක් වැඩිව හෝ ඇඟිල්ලක් වැඩිව හෝ කකුලක් ඇදව හෝ ඔබේකට විකෘතියක්ද ප්‍රකෘතියක්ද කියන්නේ. විකෘතියක්. ඒ පිනින් උපදින දෙවියරු විකෘතිමත් වෙන්න පුළුවන්ද? අපි බෞද්ධයන් කල් තියා තේරුම් ගන්න ඕන. ඔබ කාටවත් හරි බය වෙලා මේ වරන් ගිල්ල පිටිපතන්නේ ඔබේ දෙවිවරුන්ගෙන් නෙමෙයි. ඔබ දෙවතාවුන් ආරක්ෂා කරන බුද්ධලේක් බවට පත් වෙන්න පින්වන්ත ගුහේ ගුණපතියෙක් වෙන්න ඒ ගහට්ටා. සිල්වත් කෙනෙක් වෙන්න. මව්පියන් හෝ වෙන තඳුරුවන් නැනින් පෝෂණය කරන්න දෙහැමින්. සක්‍රියත් ඔබට නමස්කාර කරනවා. ඔබ විතරන්ට ද්‍රෝහි නොවන්නේ නම් දෙවියන්සේ බබලනවා. ඔබ මෛත්‍රී වඩන්නේ නම් දෙවියන් ආරක්ෂා කරනවා. මනුස්සයා නම් ප්‍රිය හොති, අමනුස්සයා නම් ප්‍රිය හොති, දේවතා රක්කන්ති. අමනුස්සයෝ ප්‍රිය කරනවා, මනුස්සයෝ ප්‍රිය කරනවා, දෙවියොත් ආරක්ෂා කරනවා. හොරකම් කරපු කෙනාට දඬුවම් දෙන්න, විරුද්ධවාදියා ඝාතනය කරන්න, එහෙම නැත්නම් ඔහුව ගමෙන් පන්නන්න, ඔහුව අංගවිකල කරන්න, ලෑස්ති දෙවියෝ බුදු සමයේ නැහැ. පරිගන්න දෙවියෝ බුදු සමයේ නැහැ. මේක තේරුම් ගන්න. ඔබ බුදු සමය නොදන්නා බවයි මේකෙන් තේරුම් ගන්න මෙබඳු ඔබට කරගන්න බැරි දේවල් කරගැනීම සඳහා අනුන් පසපස යාම නොදන්නා දෙවිවරු. මේ අඤ්ඤ බොහෝ බෝකිච්ච බහුකිච්ච වෙනත් බොහෝ කෘත්‍ය. ඒක තේරුම් ගන්න. දෙවියන් යනොත් බුදුන් වහන්සේ ගැන කතා කරනකොට දේවාති දේව දෙවියන්ටත් අග්‍ර උදෙවියෝ. බ්‍රහ්මාති බ්‍රහ්ම රූපී අරූපී භවතල වලට එහා ගිය කෙනෙක් නැත්නම් ඒ අයත් මුලා වෙලා. දෙවියන් කියලා කියන්නේ එක පැත්තකට පිනෙන් උපන්නා වුණාට මග වැරදුන අය. සරණාගතෙක්. ඒ පින්ට ගිවරුණාම මෙහෙ එන්න වෙනවා පහුපින් කරන්න. මෙහාට මෙන්න වීසාවක් දීලත් නැහැ එතනින් වෙන තැනකට යන්නත් පුළුවන්. ඒ නිසා මේ දේව සංකල්පය තුළ බුදු සමය දේව සංකල්පය මනමින් තේරුම් ගන්න නැහැ කියන්නේ නැහැ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ බනින්නේ නැහැ. අපේ දෙවියන් වඳින්න යන්න අයිතියක් නැහැ බෞද්ධයින්ට. දේවාසි දේව බුදුරජාණන් වහන්සේ දෙවියෝ තම ප්‍රතිපත්ති ගරුක මිනිසුන්ට වඳිනවායි කියලා තියෙන්නේ. ඔබ ප්‍රතිපත්ති ගරුක නැති නිසා පෞකාරයේ නිසා ඔබට තියෙන අසහනයන්ගෙන් මිදෙන්න ඔබ එළින්න ලක් වෙනවා. මේ අපේ සමාජයේ බෞද්ධ සමාජය තුළ දකින දේවල්. තවත් ඉතින් ඔබට අපේ රාජාවලිය ගත්තම ඇතැම් රජවරුන්ට බෞද්ධ කාන්තාවන්ව භාරතෙන් ගෙන්නපු වෙනත් ආගම් වලටයි කාන්තාවන් අග්‍රමහේසිකාවන් වුණා. ඔවුන්ට ඊට පස්සේ බුදුන් වඳින්න යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. දෙවියන් වඳින්න ඕන වුණා. මේ නිසා පන්සල තුළම දේවාලේ හදපු සංකල්පයක් යහපත පිණිස හේතු වෙලා නැහැ. ඒ නිසා අපි බය අය, වැරදි කරන අය අනිත් අයට දඬුවම් දෙන්න දෙවියන් නදා ගන්න හදනවා. පිනින් උපන් දෙවියන් මිනිසුන්ට වඩා රස්සනයි ප්‍රීතිය ප්‍රීතිබක්ඛා භවිස්සා ප්‍රීතිය ආහාර කොටස නීවත් වෙන්නේ. මිනිසුන් නැති කරන්න දඬුවම් දෙන්න ඉන්න දෙවිය පිස්සක් ඉන්නවයි කියලා මා විශ්වාස කරන්නේ. ඔබත් මේක තේරුම් ගන්න. මේ පැටලුණු තැන් ලිහා ගන්න වෙනවා. සැබෑ බෞද්ධෙක් බවට පත් වෙන්න. තාත්තට අපි යමු. පැති කීපයක් ඔය බහු කිච්ච කෙනෙක්ගේ සීමාවක් නෑ. හුඟක් තියෙනවා. නමුත් අපි එක දෙකක් තුනක්වත් පැහැදිලි කරන්න තු බැහැ මේක. තවත් දෙයක්. මම කියන දේ හොඳින් සවන් දෙන්න. සුද්ධෝදන රජතුමාට පුංචි කුමාරයෙක් ඉපදුනා. ඉපදුනා විතරක් නෙවෙයි කුමාරයා ගැබ් ගත්ත දවසේ සිහිනේ ඉඳලාම තෝරන්න නැත්ත කරන් ගෙනවා. නම් තිබුවා. මේ සියල්ල නැකස්තොලට අනුව කළා. ඒ සුද්ධෝදන රජතුමා බෞද්ධයෙක් නොවන නිසා සහ සිද්ධාත් කුමරු තාත්තා යැත්‍රේ හැදුන නිසා. දැන් බලන්න. මම මේ සත්‍ය සසර දුකින් මිදවන්ට වූ මංගල ගමනක් යන්නයි යන්නේ මම මේ උළුස්සෙන් ඉදිරියට දකුණු පාය තියන්න උන හරියට නැකතට කියලා. ගිගේ නැකතට නික්ම ගියයි කියලා ඔබ ඉගෙනගත් සිද්ධාර්ථ චරිතයේ තියනවාද? මා දැන් මේ සතර ලෝකයාම දුකින් මිදීම සඳහා පැවිද්දට පත් වෙන්නයි හදන්නේ නිසා කිස් කපන්තොර නැකතට කියලා නැකතට කිස් කැපුව බවක් සඳහන් වෙනවද? මා සම්මා සම්බෝධිය සාක්ෂාත් කරගන්නයි මේ බෝධිය ළඟ වාඩි වෙන්න හදන්නේ. හොඳ නැකතකින් වාඩි වෙන්න ඕනේ කියලා වාඩි උනායි කියලා තියනවාද? සුද්ධවදයි තුමාට නැකත් තිබුණාට බුදුහාමුදුරුවන්ට නැකත් තිබුණේ නැහැ. කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. නක්කත් ජාතකයේ උපහාසිකුත් කරලා තියෙනවා. තරුණේ වනමාලියක් බලන්න ගියාලු. කියලා කතා කරගෙන දින නියම කරන් ආවලු. එළදී නැකත් ඇදිරිගාවට ගියාලු දින නියම කරන් කතා කරගෙන. නැකත් කර මේක දැනගෙන දිනේ නියම කරගෙන මගේ නැකත් අහන් දෙනවායි කියලා දිනේට පස්සේ දිනයක් නැකතක් හදලා දුන්නලු. මෙයා ඉදිනට යන්නේ නැතුව නැකතට ගියාලු වනමාලියේ. නැකත් දවසේ මනමාලි බලන් ඉඳලා නැති හින්දා මනමාලි වෙන කෙනෙකුට පවරා දුන්නා. නක්රත්තම් පාති මානේතං අත්තෝ බාලා උපජ්ජිතා. නැකතක් වෙනතුරු බලන් ඉන්නේ අනෝන තැනැත්තෝ. අත්තෝ අත්තස්ස නක්කත් යමක් කරන්න උන් නම් ඒ කරන එකයි නැකත. කින් කරිස්සන්ති තාරකා. නැකස්තනවා කරන්නද. තේරුම් ගන්න මේක. අපි නැකත් ප්‍රේතසියක් ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි. නැහැ කියනවා නෙවෙයි. නැකත ක්‍රියාත්මක වෙන්නේ තුතක් යන භාවය තුළ 16 එකේ සැනසීමක් සඳහා පමණයි. ලංකාව ගත්තොත් ලංකාවේ නැගෙනහිර ලිස්ට් බටහිර රස කාලය විනාඩි දෙකක් වෙනස් මන් ගන්නා තරමට. එහෙනම් ඔබට හරියටම වෙලාව කියන එක තත්පරයට කොතන හරි අල්ලන්න පුළුවන්. අර ඊදාගම මෛත්‍රිය සාතරගමේ රාහුල ගුරු ශිෂ්‍ය දෙනම නැගතක් ඇල්ලු හැටි පිළිබඳ කතාවක් තියෙනවා. නැකත තමයි ගලේ කුලක් හිටවන්න පුළුවන් ඉන්න ගලේ තරමට මෙලෙක් වෙනවා. දෙන්නම හදාගත්ත නැකත. දෙදෙනාම දෙක ළඟ ඉඳගෙන එක්කෙනෙක් නැකතට ඉන්න නැත්තම් උල උස්සලා ගලේ වදින්න ඇරියා. අනිත් එක්කෙනා මාපට ඇඟිල්ලේ පස්සේ තියලා තද කළා. මාපට ඇඟිල්ලේ පස්සේ තද කළ කෙනාගේ උල ගලේ ඇනුණා. උස්සලා පාත් කරන විදිහට නැකත පහ වුණා. ඔබට පුළුවන් ද එහෙමනම් ඇදුරන්ටත් බැරි වෙනකොට මේ නැකත් අල්ලන්න. ඉතින් සියලු කටයුතු නැකතක් තුළින් සිදු වෙනවායි කියලා 100%ක් නැකත් විශ්වාස කරන්න එපා. තේරුම් ගන්න මේක. ඔබ බලන්න ආරම්භ කරපු ව්‍යාපාර හරියටම නැකත් බඳලා ආරම්භ කරපුවා අතරමඟ කඩාවැටිච්චේව නැද්ද? නැකතක් නැතුව ආරම්භ කරපු ව්‍යාපාර හොඳින් යන්නේව නැද්ද? හොඳ නැකතක් බලලා ආරම්භ කළා වූ විවාහ යෝජනා කඩා කප්පල් දෙච්චේව නැද්ද? කිසිදු නැකතක් නැතුව විවාහ වෙලා සතුටින් ජීවත් වන අය නැද්ද? සමීක්ෂණයක් කරලා බලන්න වේ. එහෙනම් අනිවාර්යද මේවායේදී නැකත නැවි? විවාහයකදී අනිවාර්යද සමසද්දා සමශීල සමත්‍යාග සමපඤ්ඤාජ්ජ දෙනාගේ අදහස් වල ගැළපීම අදහස් වලට ගරු වීම එන මොකක්වත් නෙමෙයි. අන්නේ අවිශ්වාසයෙන් නැකත් බැලුවත් හරියන්නේ නැහැ. මේ නිසා අපි මේ බුදු සමයේ ගැඹුර නැත්තම් මේ බුදු සමයෙන් මේ පෙන්වන්නේ මේ අට මේ ගැටලුවට විසඳුම් කියන එක නොදන්නා නිසා මොකද කරන්නේ? මේ එක එක වැඩ පිටිපස්සෙ යනවා. බෞකිච්ච වෙනත් බොහෝ වැඩ සියල්ල සාර්ථක වෙයි කියලා හිතෙනවා. ඔබ දන්නවද මේ නැකත බැලීම පිටපස තිබෙන ඔබේ මානසිකත්වය? ඔබ වර්ධිනවට බයයි. ඔබ අසාර්ථක වෙනවට බයයි. ඒ නිසා සියල්ල සාර්ථක වෙවි කියන අදහසින් තමයි කරන්නේ. නැකතේදී නිවසට ගිවදින මනාල යුවල ඉස්සරහා පොල් ගෙඩියක් වදිනවා. මෙතන තියෙනවා ඊට පස්සේ අර මංගල ලකුණු බුදු දහමේ නැතිවා. බින්දු නැත්නම් හරි එක පිට වෙලවත් හරි මනමාලි ගේම් පිට බලන කෙනෙක්. හොඳ ලස්සනට hina වුණොත් ගැලපෙන එක. ඕව තමයි චිත්ත මංගල උත මංගල මුත මංගල කියන්නේ. ඒ නිසා පැනවින් තේරුම් ගන්න ඕන කාරණයක්. මේ සියල්ල හරියට කළයි කියලා ඔබේ ජීවිතේ ගැටලු දුක් විසඳෙන්නේ නැහැ. මං කියන යතන කාරණාව බුදුදහම නැත්තම් ලෝක ස්වභාවය anu ලාභය අලාභය සැප දුක නින්දා ප්‍රසංසය අසයස. ඔබටත් බුදුන් වහන්සේටත් කී ධර්මතා තිබුණා. එහෙනම් ඔබ සුබ පැත්ත විතර ප්‍රාර්ථනා කරන එකේ තේරුමක් තියනවාද? බුදු සමයෙන් උගන්වන ලබන්නේ අසුබ පැත්ත නින්දාවත් වෙන්න පුළුවන් තරහ ගන්න එක ගන්න කියන එකයි. අනතුරු කරන්න වැළපෙන්න නෙමෙයි. විශේෂයෙන් මේ දරා ගැනීමේ ශක්තිය ලබා දෙන්නේ මිනිසාට බල සමයෙන්. ඒ නිසා මා කල්පනා කරන ලබන්නේ දරා ගැනීමේ ශක්තිය අවශ්‍ය වෙන්නේ අවුරුදු 60ක් 70ක් 80ක් ජීවත් වෙලා ඉන් පසුව නෙමෙයි. අවුරුදු 10න් 15න් මේ සමාජයේ දරුවන්ට දරා ගැනීමේ ශක්තිය ලබා ගන්න ලබා දෙන්නට වෙනවා. පොසපාඩම් කරලා බුද්ධාගම කියලා විශේෂයකට ඉරියන්න ඕගෙන ගන්න වරුණාම කිසිදු කාරණයක් ප්‍රායෝගික වන්නේ නැහැ දරුවන්ට තාම. ඒ නිසා මේ මෑතදී සිදු වන දේවල් මතක් කරගන්න. මොහොනුපත නැත්තම් Facebook නිතා තරුණියන් දෙදෙනු ජීවිත අන්න දරා ගන්නට බැරි වුණා. නැගදට පාසල් යන්නත් ඇති. නැගදට දොරට වඩින්නත් ඇති. නමුත් බැරි වුණා නේද ජීවිතේ බේරගන්න. ආදරේ කඩකප්පල්ලිම ගුරුවරයාගේ අවදී දරා ගන්න බැරි වුණා. වර්ගමකට අල්ලාගෙන යන්ට පුතා විසයති වුණ කම්පණයෙන් මවක් හදයාබාදින් මේ ගියා. මෙන්න මෙබඳු තැන් දරා ගන්නටයි බුදු සමයෙන් ධර්මයේ කියන එක දෙන්නේ. නැත්නම් ඒවා නැතුව ඉන්න කියන එක නෙමෙයි. පැත්තකට වෙලා තනක් කියලා ඉන්න කියලා හිතනත් එහෙම නෑ. ලෝක ධර්මතාවයන් ටිකක් තියෙනවා. ඒවා හැම දිනාටම ඉහි පැවිදි ස්ථිරුස කියලා නෑ. එනිසා ඉබඳු කරදර ඇති වුණාම ඒවා විසඳා ගැනීම සඳහා මේ නොපෙනෙන බලවේග පිටපස යන එක තමයි ඔය අඤ්ඤ කටයුතු කියලා කියන්නේ. විශේෂයෙන් අපේ සමාජයේද අමතක වුණ දෙයක් තියෙනවා. අප්පකිච්ච සල්ලහුක බුද්ධි. හරි ලස්සන වචන එකක් මේ. ජීවත් වීමට අවශ්‍ය කෘත්‍ය කරන්න ඕන නමුත් වැඩ වැඩි කරගෙන බෑ. අල්ප උකෘති තියෙන්න වෙනවා. සහල්ලු ගැප්පතුම් තියෙන්න වෙනවා. මේවා නිකං කෙනෙකුගේ ජීවිතේට එන්නේ නැහැ. ධර්මයේ තුලින් මේවා එන්නේ. අපේ සමාජයේ කොතරම් නිෂ්පල දේවල් පිටපස දුවනවාද කියලා. පෙනෙන්නේ පැත්තකට වෙලා බලන් ඉන්නකොට. බලන්න. අද සමාජයේ පවතින අවමංගල චාරිත්‍රවල කොතරම් අනවශ්‍ය ලොකුකම පෙන්වන විහිදම් තියෙනවාද? චාම්මව මගුලක් ගුණ කතනයක් කරලා අපහ වැරදක් සිදුන වන විදිහට කරනව ඇරුණාම. ඇතැම් හෝ මේක රටට පෙන්වන්න කරන දෙයක්. නගරේ හිටපු එක්තරා පුත්‍රයෙක් මරණයක් වෙලා ළමේ ගියාලු. හිතවතුන් මරණයට සම්බන්ධ වෙන යාකට මරණේ තියද්දි ගෙදර කුණු ගන්නවලු පුතා. ගේ ලස්සන පෙන්නන්න. ඇයි තියෙන හැටි තිබුණා මොකද වෙන්නේ වහලා පෙන්නන්නේ මොකටද කොලේ වහන්නේ. අවමංගල විතරක් නෙමෙයි මංගලත් එහෙමයි. මංගල කියන කටයුත්තෙන් පෙන්නන්නේ යහපත් කියන එක. එහෙනම් ඒක සුරාවෙන් සුදෙන් දුරාචාරයෙන් වෙන් වෙන්න ඕන. ඒත් නිවසේ මංගල කටයුතු කරනවා වගේ දාද විශේෂයෙන් ඒ සඳහා තියෙන ස්ථාන හොටෙල් නැත්නම් රෙස්ටුරන්ට් එක දාගෙන ප්ලේට් නැත්නම් පිඟන් ගානට මිල දාගෙන සමහර විට ඉඳන් උකස් තියාගෙන මොනවද පෙන්වන්න හදන්නේ ඔය? එහෙම කරයි කියලා අර දෙදෙනාගේ අදහස් ගැලපුණේ නැත්නම් මේ මගුල සාර්ථක වෙනවද? තව විවාදී කරන කාරණා පුවත්පත් දෙලිලි වෙනවා. ඇඳුම් කියන ඒවා සමහර විට අපි කියනවානේ මංගල ඇඳුම් නැත්නම් මුල් ඇඳුම් කියලා. හේතුවක් නැතිව හම් වෙනවා. භාවිතා කළ දේවල් හම් වෙනවා. වර්තමාන සමාජය අපිට එලි දැක්වෙනවා. කුණේ චාර්මස්සන් අපට කන්න කවන්න හදන්නේ. පරිත්තොට දයිදාල අපට කවන්න හදන්නේ. කල්ගේ බේත් අපට ඉන්නන්න හදන්නේ. මේ වැඩිපුර පුහු ආටෝප වෙන මිනිස්සුන්ට ওই දෙන දේවල් මොනවයි කියන්නේ අපි දන්නවද? ආලෝකවට පෙන්වන්න හැදුවට. මේ තව කතා තියෙන අතුරු කතා මතක් කරගන්න. මේ සරල බව අමතකීම තුල ඔබ මහා අගාධයකට වැටෙන්නේ. කාටද මේ ලෝකම් පෙන්වන්න යන්නේ? තියෙන හැටියට කරන් ඉගෙන ගන්නකෝ. තියෙන කෙනෙක් තියෙන හැටියට කරගත්තා වයනිට කියලා තමන්ට ඕන විදිහට. එහෙම ආත්ම ගෞරවයක් ශක්තියක් හොඳපනාති බවක් ධර්මයේ තේරෙනතුරු කෙනෙකුට එන්නේ නැහැ. බලන්නේම අර බාහිර දෘෂ්ටි කෝණයෙන් අන්න ඊට වඩා ලකෝට මේ සාපේක්ෂතාවාදීකුත් තියෙනවානේ මේකේ. අර ඉස්සර සාපේක්ෂතාවාදී එන්නේ නේ. ළඟදිතර කෙනා හැම කළා නම් අපිත් මෙහෙම කරන්න ඕන. අහවල දුව මෙහෙම කළා නම් එයා ඊට වඩා කරන්න ඕන. එසා අනවශ්‍ය කාරණාවලට වැඩිපුර වියදම් අවශ්‍ය කාරණාවලට නොසැලකිල්ල දැක්වීම. මේ ළඟට තිබුණා මනාලයකට හම්බ වෙච්ච ත්‍යාගපාසල් ටික. ආපහු කඩේකට විකුණන්න ගිහිල්ලා හු වෙච්ච කතාවක් යාම. බිස්නස් ඒවතුලක් තියෙන්නේ. ඉතින් අප කාටද මේ බොරු කරගන්නේ? මෙන්න මේ වගේ මේ කතා කරේ බෞද්ධලික පැත්තක් බාහිර පැත්තක් මෙතන පෙන්වන්නේ බහුකිච්ඡඤ්ඤක් කියලා වෙනත් බොහෝ කෘත්‍ය කියලා කියන්නේ. ඔබට මේ සමාජයේ ජීවත් වීමේදී මුහුණ දෙන්න සිදා දුක්ඛම් කටලු කරදර සම්පූර්ණින්ම මෙදී වලින් සම්පූර්ණ මෙදීම සඳහා මිලි පූජා පිටපස නැකත් පිටපස දෙවියන් පිටපස යන්නේ කිසිම තේරුමක් නැහැ. ඒ අම්මා තාත්තා නෙවෙයි. ඒවා කෙටි කාලීන ගැඹුරු නොවන මිනිසා රවට්ටනු ලබන චාරිත්‍ර. මේවට ආර්ය කියලා කියන්නේ ආර්ය චාරිත්‍ර කියලා කියන්නේ. මෙසේ වීමට හේතුව ගස් නැති පොළවෙහි තුත්‍රි ගතත් ගසක් කියලා කියනවානේ. මේ සද්ධර්මය හඳුනාගෙන කෙලින් සිටින්ට අවබෝධයක් ලබා නොදුන්න සමාජයේ වුන් දුකට පීඩාවට පත් වෙනකොට අර ගහගෙන යන මේ මනුස්සයා පිටුරු ගහෙත් නැත්තම් තනතුර ගහෙත් දෙලෙනවා කියලා තියෙනවා. ඒ නිසා අපිට මේ ඔබ මුහුණ දෙන ගැටලු වලින් ගැලවීම සඳහා බුදුරජාණන් වහන්සේගේ නිර්දේශය මොකද්ද? ධම්මං විනානත්ති පිතාච මාතා. මේ කාරණේදී අම්මා තාත්තා කෙනෙක් ධර්මයේ හැරෙවෙන නැහැ. ලෞකික කාරණාවලදී නෙමෙයි මේ දුකින් මිදීමේ. අන්න බලන්න. දැන් අපි යන අවශ්‍ය වචන ඉතුරු ටික පැහැදිලි කරන්න. සුනාත ධාරේත චරාත ධම්මේ. ඒ වචනේ පරිං චරාත කියලා පස්සේ ධාරත ධාරේත කියලා සුනාත අගට දෙන්නේ නැත්ටි. ඒක කෙරෙන්න ඕන අනුපිළිවෙලක් තියෙනවා. මේ ගුවන් විදුලි සේම ධර්මදේශනා කිරීම තුළ අපට හමු වෙන බොහෝ දෙනා ධර්මයේ අසා නැති ධර්මයේ තේරුම් ගත්තේ නැතුව භාවනා කරන්න ගිහිල්ලා විවිධ විදිහේ අවුල් හදාගත්තා ඉන්නවා. අතරමං මිච්ඡයි. අන්න ඒ මොකක් නිසාද? බන නැති භාවනාවලට ගිය නිසා. මා මේ සමාජයට කියන කාරණයක් තියෙනවා. මේ බුදු සමය බන භාවනා. ඔකට තියෙනවා සුතවන්ත කියලා ලස්සන සූත්‍රයක්. සුතවතා කෝපනායස්මා සාරිපුත්ත තතමේ ධම්මා යෝනිසෝ මනසිකාතබ්බති වම්නින් පෙරත් කියලා ඇති. ඒක හරියට පදෙන් පදේ පාලියෙන් සිංහලට පරිවර්තනය කරන්න නැතුව සරල සිංහලට නැගුවොත් එහෙම මේ අහන්නේ බණ ඇහුවා නම් මොකද කරන්න ඕන? සරුත්ථමතුරාගේ උත්තරය තියෙන්නේ බණ ඇහුවා නම් භාවනා කරන්න ඕන. සුනාත පළමු කොටම කරන්න ඕන මොකක්ද? ධර්මය අහන්න ඕන. දෙවනුව ඒ තේරුම් ගන්න ඕන. දැන් අපි දන්නවා සමහර සමාජවල බණ අහන්න ප්‍රියයි කියන අය ඉන්නවා. පැයක් දෙකක් ඉඳගෙනත් පැය දෙක පියාණ ඉන්නවා බණ අහනවා වගේ. හැබැයි ඉතින් නැගිටලා ගියාම ඇහුවා විතරයි ඊට පස්සේ මොකක්වත් තේරුම් ගත්ත දෙයක් නැහැ. බණ ටික හොඳයි කියලා වදනින් කියනවාම Taman තේරුම් ගත්ත දෙයක් නැහැ. එහෙම මේ සද්දයක් අහන එකට නෙමෙයි බණ අහනවා කියලා කියන්නේ. මේ මෝඩකම් වශයෙන් තේරුම් ගන්න. මහාදුර කියන එක මහාදුර වශයෙන් තේරුම් අරගෙන එළියට එන්න පුළුවන් විදිහට තමන්ගේ නුවණ දියුණු කරගන්න එක. ඒ නිසා ඇසීතු ධර්මයේ කුමක්ද? දරාගත යුතු ධර්මයේ කුමක්ද? ධර්මයේ හැසිරෙනවා කියන්නේ කුමක්ද? ඒක මේ ඉදිරි කාලය තුළ මම පැහැදිලි කරන්න අවශ්‍යයි නේ. දැන් අර මම පෙන්වුවේ ඒ අසමයේ පෙන්වන සැනසීම අපිකට නිවීම කියලා කියනවා. නමුත් ඔබත් මේ ලෝකේ සැනසීමක් වෙනවා. ඒ සැනසීම ඔබට ධනෙන් රැකියාවෙන් ලබා ගන්න බැරි වුණාම ඉතින් ආපලයි අරයි මේවයි කියලා දැන් දැන් වල හැමතැනම ඇවිදිනවා පිටිතර. ගැන අසනීපයක් හදනයි කියලා හිතමුකෝ. දේශීය වෛද්‍යවරයෙක් ප්‍රතිකාර කරනවා. ඔබට ඉක්මන් සුවයක් අවශ්‍යයි නෑ. ඊළඟට බටහිර වෛද්‍යවරයෙක් ගාවට යනවා ප්‍රතිකාර කරනවා. නෑ. ඒත් නෑ. දැන් ඊළඟට ස්ථාන ඔබේවාලයන් ගාවට, තරගහක් ගාවට කොහට හරි. ඒ ගිහිල්ලා ගොහින් ඉන්නකොට අසනීප හොඳ වෙනවා. දැන් මේ අසනීප හොඳ වුණේ අර දේශීය හෝ බටහිර වෛද්‍යවරයාගේ ප්‍රතිකාරයේ ප්‍රයත්නක වෙලා රෝග නිදානයක් ඉවත් වෙන්නේ. ඔහුට ඒක පේන්නේ අර හිටපු දේවාලයට හරි ගහට හරි බාර දෙනවා ලෙඩිය හොඳ කරේ ආයි කියලා. මෙන්න මේ වගේ මෝහාන්ධකාරයකයි මේ සමාජයේ ඉන්නේ. මේ අම්මා තාත්තා කරනවට වඩා යහපතක් සලසා ගන්න පුළුවන් ධර්මයේ නැමැති මවපියා. ඔබේ මවපියන් බවට පත් කරගන්නේ කොහොමද? මවපියා විතරක් නෙවෙයිනේ. ගාරව සූත්‍රයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ කරගත්ත මට වඩා ඉහළ කෙනෙක් ඉන්න බෑ වුණ කිව්වේ නෑ මට ගුරුවරයෙක් ඉන්න ඕන කියලා නිහතමානීව හිතුවා. නමුත් මේ තේරුම් ගත්ත ආරි සත්‍ය තේරුම් කරලා දීපුවා හිටින්නේ අලාර කාලාම හොද්ද කරාම් පුත්‍ර අතර. පෙර බුදුවරුන් මේ සඳහා අනුගමනය කළා වූ සම්ප්‍රදාය හොයා බැලුවා. උන්වහන්සේ දුටුවා සියලුම බුදුවරුන්ගේ ගුරුවරයා වුණේ ධර්මය කියලා. බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයා ධර්මයයි, සරියුත් මහ රහතන් වහන්සේලා දියුතුමන්ගේ ගුරුවරයා ධර්මයයි. අවුරුදු 34ක් 35ක් කැවිදීනලා තේරුම් ගත්ත කාරණාවට අනුව මා හැදූ මව්පියන් හිටියට මම දැක්මට යම් දෙයක් කියා දුන් ගුරුවරුන් හිටියට මේ සසරගත දුකින් අත්මා අතමුදුන ලබන්නේ මා තේරුම් ගත්ත ධර්මයයි. මට සවන් දෙන ඔබටත් මා කරුණාවෙන් කියනු ලබන්නේ කවදා හෝ දවසක මේ සංසාරගත දුකින් අත මිදීම සඳහා ඔබේ ගුරුවරයා විය යුත්තේ ධර්මයයි. දැන් ධර්මය කියන්නේ කොමක්ද? ධර්මයේ අසනවා කියන්නේ කොමක්ද? ධර්මයේ දරා ගන්නවා කියන්නේ කොමක්ද? ධර්මයේ හැසිරෙනවා කියන්නේ කොමක්ද? හැසිරෙන්න වෙනවා. අද සමාජයේ තියෙන ධර්මයේ අසනවා. හැබැයි මු දරා ගන්නවා. හැසිරෙන්නේ කොහොමද? අනේකයි. මේ දර ගන්නවා. වේගෙන් වහලට ගිහලා නැත්තම්, ගොහින් නැත්තම් මේ වෛරද්වයිර වහලට ගොහින්. මේ තරම් ගෙදර ගිහින් තියාන මේ පාවිච්චි කරන්නේ නැතුව ඉන්නවා. මේ තියෙන්නේ ගෙදර ගෙනියන්න නෙමෙයි පාවිච්චි කරන්න. ඉදිරියෙන් තිබ්බට ඒක හොඳ වෙන්නේ නැහැ. අනේ නෝගේ අපි අය ධර්මයේ දන්නවා, ධර්මයේ අහනවා. හැබැයි ධර්මයේ සරණ කරගන්නේ නැහැ. එහෙනම් සංසාරගත රෝගී හොඳ වෙන්නේ නැහැ. සරණ කරගත් යුතු ධර්මයේ කුමක්ද? මෙන්න මෙතෙන්දි තිබෙනවා බිම්සර රයිතුමා කර ප්‍රකාශයක් කියන්න ඔබට. බිම්සර රයිතුමා සෝවාන් වෙලා කිව්වයි කියලා පේනවා තෙරුවන් හැර සසර දුකින් මිදීමට වෙන සරණක් නැත කියලා. මේ බෞද්ධයාට තිසරණ සහිත පංචශීලය, තිසරණ සහිත අටශීලය, පුංචි ආමදුරන්ට තිසරණ සහිත දස්සාමයේ ශීලය, තිසරණ සහිත. තිසරණේ කියලා කියන්නේ නිකම්ම වාක්‍ය තුනක් නෙවෙයි. අර අනෙකුත් පංච අටශීල් වලට වඩා හැමදිනාටම සසර දුකින් මිදීම සඳහා භාවිතා විය යුත්තේ තිසරණ සරණේ. අනිත් ඒවා මේ සමාජයේ ඉන්න කායික වාචික සංවරයක් පමණයි. මේ ධර්මයේ කියන එක බොහොම ටිකක්. අවසනාවකට එදා සිට අද දක්වා එකතු වුණා වූ සිහිත්‍රි පරිවැරදි සියල්ල එකතු කරගෙන අපි ධර්මයක් හොයන්න හදනවා. බුදු පියාණන් වහන්සේ ලෝකට හෙළි කළ දේ සහ ලෝක පිළිගත්තේ අතර පරතරය තේරුම් ගන්න. ලෝක කියන්නේ පුතග්ජනයා. ඕන්නේ සසරේ අපායට යමින්, දෙවියන් අතරට යමින්, බ්‍රහ්මයන් අතරට යමින්, මිනිසුන් අතර උපදමින් අගක් මුලක් නැති. පසුගිය ධර්ම දේශනාවේ මා මේ පිළිබඳ ඉදිරිපත් කළා මම හිතන්නේ. අනිත්‍ය නිත්‍ය සංඤිනෝ අසුභය සුභ සංඤිනෝ කියන ගාථාව ආශ්‍රයෙන් ලෝකයා පිළිගත්ත දේ නෙවෙයි ධර්මය කියලා කියන්නේ. පුතග්ජන කියන ලෝකයා පිළිගත්ත දෙයක් තියෙනවා. ඒක මිනිසා දුකටපත් කරන හේතුව. මේ නිසා තමයි බුදුන් වහන්සේ ලෝකට හෙළි කළේ පුබ්බේ අනනුස්සිතේ සුධම්මේසු. පෙන පෙර නොයසූ නොදුටේරෝ තමක්. ඒ සඳහා උන්වහන්සේට ඇස ඥානීය විද්‍යාව ආලෝකේ පහළ වුණයි කියලා තියෙනවා. ඔබටත් ඇස ඥානීය විද්‍යාව ආලෝකේ ප්‍රඥාව පහළ වෙන්න ඕන නේද? ධර්මයේ කියන වචනයට ඔබ නිර්වචන දෙවි. මෞපියන්ට සැලකීම, ගුරුවරුන්ට සැලකීම, හොරකම් නොකිරීම, මත්පැන් පානය නොකිරීම, කරුණාවන්ත වීම, අනුකම්පාව දැක්වීම ආදී විවිධ වචන කියන්න පුළුවන්. මායසුවමත් සමහර දහම් පාසල් දුරුවන් කියන්නේ හොඳ දේවල් කරන එක ධර්මයේ කියලා. ඒ ඔබේ දැක්මේ පමණට හරියි. නමුත් ඒ කියන හොඳ දේවල් මේ සමාජයේ බෞද්ධන ලෝකෙ ඉන්න ඕනෑම කෙනෙක් ඕනෑම ආගමිකයෙක් අතරත් සිදු වෙනවා. හරි අනිකුත් ආගමිකින් මව්පියන් සලකනවා, අනිකුත් ආගමිකින් අසරණයන්ට සරණ වෙනවා, අනිකුත් ආගමින් ආගමිකින් ආධාර දෙනවා. නමුත් මේ මාප පෙන්වන්න හදන මේ ධර්මය කියන කොටස වෙනත් ආගමක තිබිය නොහැකි. අපි ආගමික දැනට ඇති කොට වෙනත් ආගමක ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ පිළිබඳ මතක් කරනවා නම් කෙටියෙන් මෙහෙමයි. සියලුම ආගම් මරණින්මතු ජීවිතයක් ගැන බලාපොරොත්තු තියලා තියෙනවා. ඇතැම්හු මියගිය කෙනාම උපදිනවායි කියලා කියනවා. ඇතැම්හු මරණයෙන් පසු සදාකාලික ස්වර්ගයකට හෝ නිරයකට යනවායි කියලා කියනවා. ගැලවෙමුකුත් ආයේ නැහැ. ස්වර්ගයකට හෝ නිරයකට. බුදු සමයෙත් කියනවා පවුලින් පවුමුල් කොටගෙන අපාගත වීම පින්මුල් කොට ස්වර්ගයට යාම. හැබැයි ඒ නෙමෙයි අපාය හෝ ස්වර්ගය නෙමෙයි බුදු සමයේ පෙන්වන නිවන තියෙන්නේ මෙතන. එතකොට මරණින් මතු යම් තැනකට යන්න තියෙන එක නවත්තන්නේ තමයි බුදු සමයෙන් පෙන්වන නිවන කියලා කියන්නේ. ඒකයි මං කිය වෙනත් ආගම් වලින් පෙන්වන ඉලක්ක තුල සදාකාලික ස්වර්ග හෝ නිරය තියෙන්නේ මරණින් මතු. බුදු සමයේ පෙන්වන නිවන තියෙන්නේ දැන්. වාන කියන්නේ තෘෂ්ණාව නිර්ත්‍යන්නේ නැහැ. යම් මොහතක ඔබේ සිත දෙන අරමුණේ තෘෂ්ණාව කියනන් එතන දුක. ඒ මොහොතේම ඔබට අරමුණේ තෘෂ්ණාව නැති කරගත්තා. එහෙනම් එතන නිර්වාණ. එහෙනම් ඒ தත්ත්වයට පත් වීම සඳහා බුදුරජාණන් වහන්සේ ධර්මයක් නිස්පාදනය කළේ නෑ අලුත්. වැසුණ දෙයක් විවර කරලා දුන්නා. කුමක්ද වැසුණ දෙය? කුමක්ද අනුසෝතගාමී ප්‍රතිපදාව? අපි පුද්ගලයන් වශයෙන් කායික වාචික මානසික සංවරයන්ගෙන් පිහිටමින් හොදායමින් සසර ගමනේ යනවා. ඒ හොඳ දේවල් වලට හොඳ විපාකාර කියන ආකාරයට ස්වර්ගය කියන වචනේ භාවිතානකොට දෙවියන් අතර හෝ රූපිය රූපී ඥාන ලැබුවොත් ඒවා අනුව රූපිය රූපී මොබදල් උපදින්න පුළුවන්. නමුත් මේ සියලු තැන් වලට අවිද්‍යා පත්‍ය සංඛාරා කියන වචනේ වළංගුයි බලපානවා. එදින අනුසෝත ධම්මී ප්‍රතිපදාව. අනුසෝත භාවය ප්‍රතිපදාව කියන එකේ තේරුම තව ටිකක් ඈත යනකොට ලෝකයාගේ දර්ශනේ පිළිගැනීම ඔහු නොදැන සිටියට මේ වචනේ භාවිත නොකරට මේ වචනේ ඔවුන්ගේ ආගම් වල ඒක තිබුණාට සියලුම සංස්කාරයන් නිත්‍යයි සුඛයි ආත්මයි යනු පෘථග්ජන සියලු දෙනාගේ පිළිගැනීමයි. එතකොට ඒ නිත්‍ය සුඛයි ආත්මයි කියන එකේ තේරුම ඔබ දන්න අර්ථයට වඩා ගැඹුරු දෙයක්. ඒකයි එතන වටහා ගන්න තෝරන කාරණාව. මේ පිළිබඳ ධර්මදේශනවලදී මම උඟ පැහැදිලි කරලා තියෙනවා විනාඩි කිහිපයක් තිස්සක් හෙටියෙන් පැහැදිලි කරන්නම්. අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කතා කරන සංඛාර කීර්තන එකතු වෙන ඕනෑම දෙයකට තමයි මේ සීල සංස්කාර කියලා කියන්නේ. මිනිසා චේතනා මුල් කොටගෙන ක්‍රෑෂ් කරන්නා වූ යලි අනාගතයේ ඵලයක් ඇති කිරීමට ඉදිරියේ ප්‍රතිඵලයක් ඇති කිරීමට සමත් වෙන හේතු රාශිකරණය. ඒ තමයි සියලු සංස්කාර. සියලු සංස්කාර යටතේ සත්‍යය එකතු කරනවා. පව් කියලා જાතියක් එකතු කරනවා කොටසක්. තින් කියලා જાතියක් එකතු කරනවා තව කොටසක්. ධ්‍යාන කුසල් කියලා જાතියක් එකතු කරනවා තව කොටසක්. මෙවට පාලියෙන් කියන්නේ අපුඤ්ඤාභිසංකාර, පුඤ්ඤාභිසංකාර සහ අනිජ්ජාභිසංකාර කියලා. මෙන්න මේ ಜಾති තුනට තමයි සරියුත් මහරහතන් වහන්සේ දීකනිකායේ සංගීති සූත්‍රයේ සංඛාර කියලා විග්‍රහ කරලා තියෙන්නේ. අපුඤ්ඤාභිසංකාරය අනාගත ඵලයේ සතර අපාගත වීම. පුඤ්ඤාභිසංකාරය අනාගත ඵලයේ මිනිසුන් හෝ දෙවියන් අතර ඉපදීම. අනිජ්ජාභිසංකාරය අනාගත ඵලයේ රූපී අරූපී භවතලෙ ඉපදීම. එතකොට මරණයෙන් මතු පැවැත්මක් මේ සංඛාර නිත්‍ය කොට ගැනීම තුළ තියෙන්නේ. මේක මේ ඇසට, කනට, නාසයට, දිවට, කයට අරමුණක් හම්බ වෙන මොහොතක් මොහොතක් පාසා මොහොතින් මොහොත කරන දෙයක්. මෙන්නතර තේරුම් ගන්න තෝරන කාරණයක් තියෙනවා. මේ නිත්‍ය කියන වචනේ තේරුම මම කියන එකයි. දැන් පුංචි දරුවෙකුගේ ජීවිතය අරන් බලන්න. සියලුම දේවල් හට ගන්නවා. බය වෙනවා, සතුට වෙනවා, දුක් වෙනවා, අඬනවා, ජයග්‍රහණ ලැබනවා, පරාජය ලැබනවා, සියල්ල නිඳකින් හැරෙනකොට ඉවරයි. දැන් යාළුවෙක් එක්ක තරහ වුණයි කියලා හෙට දවසේ යාළුවගෙන් පරිගන්න යන පුංචි දරුවෙක් නැහැ. අද අඬලා නිදාගත්තයි කියලා අම්මා එක්ක තරහ වෙලා හැරෙනකොට අම්මා එක්ක තරහ නැහැ. ඒවට අයිති ස්වභාවයෙන් මේවා හටගෙන නැති වෙලා ගියා. ඒ දරුවා නෙමෙයි මම කියන්නේ. ඒව අල්ලගත්තාමයි දරුවාගේ මම හැදෙන්නේ. බුදුදහමෙන් පෙන්න මම කියන එක ශරීරය නෙවෙයි. එන්න මේ අරමුණු වර්ගීකරණයකට ලක් කරලා ලාභ ලාභ සැප දුක් නින්දා අවසන්සයට පෙදී අල්ලා ගැනීම සහ ප්‍රතික්ෂේප කිරීමට උරු වෙනවා. ඒ අල්ලා ගැනීම නිසා මම හැදෙනවා, ප්‍රතික්ෂේප කිරීමත් මම හැදෙනවා. ඒකට තමයි නිත්‍ය කියන්නේ. අරමුණු ඇති වෙන නැති වෙන දේ එසේ පිළිගන්නේ නැතුව තමන්ට කැමති පරිදි අල්ලා ගැනීම. එහෙනම් ඒකටයි මගේ කියන්නේ. මේ සුඛ කියන වචනේ තේරුම සැප නෙමෙයි මගේ කියන එක. එහෙනම් තරහව හෝ බය හෝ දුක හෝ කනගාටු ආවම එයා අල්ලාගෙන ප්‍රතික්‍රියා දක්වන්නේ කියන එක තමයි ඉරයි මේ මොහොතේ මගේ ආත්මය. මේකට පාලියෙන් උගන්වන්නේ හේතං මම හේතෝ හමස්මින් ඒසෝ මේ අත්තා. ඒ මමය, ඒ මගේය, ඒ මගේ ආත්මය. ඒසන් නිත්‍ය සුඛාත්ම කියන පාලි වචන පැත්තකින් තියන්න තේරෙන්නේ නැත්නම්. ඒ මොහොතේ මොහොතක් මොහොතක් පාසා උපදින එදිනදා කටයුතුවේදී ආරම්මණයක් හටගත්තාම ඔබ දේශයෙන් ගැටෙන්නට ආවද, රෝගෙන් එළෙන්නට ආවද, ප්‍රශ්නේ අවුලක් කරගන්නවද? ඒ අවුල කරගන්නේ ඔබේ ශරීරේ නෙමෙයි, ඒ මොහොතට ආවා වූ මේ මම නැමැති මුලාව. අන්නේ ඇති වෙන නැති වෙන දේ එසේ වෙන්නට ඇරියා නම් එතන මමක් ඉතුරු වෙන්නේ නැහැ. මම හැදෙන්නේ ඇති වෙන නැති වෙන දේ විරුද්ධ යාම තුල. එනිසා බුදුන් වහන්සේට වදාරනවා පඨම සහ ဒုတိය උපාදා පරිත්තස සූත්‍රවල අල්ලා ගැනීමෙන් තැවුලක් අල්ලා නොගැනීමෙන් තැවුලක් දේශනා කරන්නේ. ඔබ මේව අල්ලා ගන්නවද? අතින් නෙමෙයි සිතින්. එහෙනම් ඔබ තැවුල රැස් කරන්නේ. පින හරි පව හරි ධාන කුසල හරි තව මේ ලෝකෙ ඉන්න දේවල් හරි මෙහෙම අල්ලා ගත්තාම ඒ අල්ලා ගන්න එකෙන් තමයි මම හැදෙන්නේ. තව ටිකක් එහාට මේක පැහැදිලි කරමු. යංකෝ වික්කවේ අනුසේති තේන සංකංගච්චති. යංකුසි දෙයක් ඔබ අනුසේ වශයෙන් නිතර කරයිද? අපි ගන්න එහෙනම් ඒකින් තමයි මම හට ගන්නවා කියලා කියන්නේ. එහෙම නැත්නම් රාද වික්ෂුන් වහන්සේ මේ සුප්‍රශ්නට උත්තරේ හොයාගන්න. ස්වාමීනි මම කියලා කියනවා, මම වගල කියනවා, ඔක්කොමනේ කියන මාවටපත්වා, මම බවටපත්වන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරලා නැහැ කිස්ලොම් නියදක් මේව නිසා මම හට ගන්නවායි කියලා. රාද සමාජයේම මේ කටිකාවතක් හදලා ඉගෙන ගන්නට ගියනවාට යම් කෙනෙක් ගාව තරහව තියනවාද? යම් කෙනෙක් ගාව බය තියනවාද? යම් කෙනෙක් ගාව ඊර්ෂ්‍යාව තියනවාද? යම් කෙනෙක් ගාව පිළිගැනීම තියනවාද? ඒකටයි මම කියන්නේ. මේ මම යන මානසික රෝගයක් මතක තියාගන්න. මානසික රෝහල් වල ඉන්න අය කවදාවත් වෛද්‍යවරු රෝගින් කියන අරණ වුන් පිස්සු කියලා පිළිගන්නේ නැහනේ. අන්න ඒ වගේ අපටත් මේ ධර්මයේ වැටෙන උතුර අපි මානසික රෝගින් බව තේරෙන්නේ නැහැ. අපි මම දිනවන්ත යනවා. එතකොට ඒකට කියන්නේ මම මගේ මගේ ආත්ම එහෙම නැත්නම් ඒකට කියනවා පාලියෙන් නිත්‍ය සුඛාත්ම. නිත්‍ය සුඛාත්ම කොට ගැනීමට කියනවා අනුසෝතගාමි පටිපදාව. නිත්‍ය සත්‍යවත් ආත්මකට ගත්තා සරණ කොටගෙන තිබෙන්නේ ධර්මයේ නෙවෙයි. නැවත නැවත සසර ඉපදෙමින් මැනවෙන් යන්න ඕන කර්ම රැස් කිරීම. ඒ හොඳ අත තමයි ඊට පස්සේ පව් කරන්න හොඳ නැහැ කියලා පින් කරන්න පටන් ගැනීම. නමුත් ඒකත් අබෞත අබුද්ධෝත්පාලි බව කරන්න පුළුවන් ධර්මයේ නැති නිසා තමයි ඒක තෝරන්න තියෙන්නේ. මේකෙන් කියන්නේ ධර්මයේ තේරුම් කරගත්තාම හොඳ දේවල් කරගෙන නතර වෙනවායි කියලා. නැහැ ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයෙක් අක්ෂය මානසික වෙනවා, දයාවන්ත වෙනවා, අනුකම්පාවන්ත, කරුණාවන්ත වෙනවා, මෞපියන් ගුරුවරුන් අක්ෂයලු දේවල් කෙරෙහි ඉතු කරන්න ඕනේ සුකම් මනවින් ඉතු කරන ඇරුණාම මගහැරලා යන්නේ නැහැ, දඩින් ගලෙන්න කරන්නේ නැහැ, උතුම් මිනිසෙක් වෙනවා ඇරුණ විට. එහෙමනම් ඊළඟ වචනෙට එන්න. අනුසෝතගාමී ප්‍රතිපදාව නිත්‍ය සුඛාත්ම නම් බුදුන් හොයාගත්ත නිත්‍ය සුඛාත්ම නෙමෙයි ලෝකයා පිළිගත්ත දේ. බුදුන් මේත ප්‍රතිවිරෝධ ප්‍රතිපදාවක් නැත්නම් ප්‍රතිගාමී ප්‍රතිපදාවක් ඉදිරිපත් කළා. පටිසෝතගාමී. ඔය රැස් කරන දුක් රැස් කරන මඟ වෙනකොට දුක් අස් කරන මඟ තෝරගන්න. එවිට දහම්සන ජාතකයේ තුල තවත් විවිධ තැන්වල බුදුන් ලෝට දෙසු ධර්මයේ අනුවෙන් විග්‍රහ කරලා තියෙන සාරාංශ උදේ කුමක්ද? මේක 3 4 5 7 පන්ති ඉඳලා පාසලියෝ දහම්පතේ ළමයින්ට උගන්වන නිසා වචනේ පාඩම්. උගක් බණ අහලා තියෙන අම්මල තාත්තලට වචනේ පාඩම්. මේ වචනේ පාඩම් වුණාට මේ සිද්ධිය සිදු වෙන්නේ නැහැ. ඒක ඉගෙනීමක් දැනීමක් පාඩම විතරයි. මේක පෙන්නනවා මෙන්න මෙහෙම. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. යම් විටක නොනින් ලකීද. ඒ නොනින් අනිච්ච දැකීමයි ධර්මයේ දැකීම වෙන්නේ. කොහෙද නොනින් දකින් අනිත්‍ය සිද්ධ වෙන්නේ? දස්කෝලං වලද වටපිටියෝ ඊට කඩන් වලද හරි හම්බ කර කර දේවල් වලද නැහැ. ඒ වයස් දෙවන නැස්සෙම බුදුන් වහන්සේ වදාළ ධර්මයට අයිති දෙයක් නැ මේක ස්වාභාවික දෙයක්. ඔබ තරහව ඔබේ තරහේ ශේෂ කරන්නේ කෙනෙකුට පරිදන්ත ඔබ තරහ නිත්‍ය කොට ගත්ත නිසා. තමයි නැවත උපතට හේතුව මේ සිතේ ඉතුරු වෙන්නේ. ඒකට තමයි පෙන්නන්නේ තණ්හානුසය කියලා, කර්ම රැස් කරනවායි කියලා. ධර්මයේ සරලින් සිදුවෙන්නේ කර්ම රැස් කිරීමනව කර්මාස්සීමයි. දැන් නිත්‍ය වුණාම තමයි හේතු ඉතුරුලා නැති වෙන්නේ. අල්ලගන්න නැත්නම් අර පුංචි දරුවෙක් වගේ හටගත්ත සෙනෙ හඳුනාගන්නවා, ශේෂ ඉතුරු නොවී නැති වෙනවා. ඒ සිහිය නැමැති ආලෝකයේදී මේ අල්ලා නොගැනීම නිසා තමයි ඔබේ සිත තුළ වර්තමානයේ හටගන්නා වූ පංචස්කන්ධය නැත්නම් ආරම්මණය අරගෙන හඳුනාගෙන ඒකට තණ්හා උපාදාන කරන් දැන් නැත්නම් නැති වෙනවා. ඒ නැති වුණහම ආය හටගන්න හේතුවක් නැහැ. අර කුඩා දරුවා ගාවත් තිබුණේ ඕක තමයි. ඇති වෙන දේ ඉතුරු නොවී නැති වෙන එක භාවනාත්මක මනසේ ස්වභාවයයි. උපතින් අපි භාවනාත්මක මනසක් අරගෙන ආවා. අපි මම මගේ මගේ ආත්ම කොට ගන්න ගිල්ල භාවනාත්මක පරස නැති කරගෙන බාහිරෙන් පෙන්නා වූ කුණු නිසා සිත අපිරිසුදු කරගෙන විඳින්න ජීවිතය විඳවන්න පටන් ගත්තා. අවසානයේ දක්වාම කෙනෙක් සංස්කාර ධර්මයන්ගේ අනිදුක්ඛානාත්මය තේරුම් නොගන්නේ නම් ජීවිතයේ 1/100 පහල් 16 එකක සැපතක් කරන විට ඉතුරු සියල්ල විඳවන්න වෙනවා. ඒ විඳවීමෙන් මිදෙන්න තමයි ඔබ අඤ්ඤප්පහය නැත්නම් අනිකුත් කෘත්‍ය ඔස්සේ ගිහිල්ලා තනසීම හොයන්නේ. ඉස්සේ රදේට නෙවෙයි, පිපාසයේද ලුණුදිය පානය කරනවා. ඒ පිපාසයේද ලුණුදිය පානය කරාම ඒ මොහොතට සංසිඳනවා වගේ දැනෙනවා. තව මොහොතකින් දෙගුණයක් වැඩි වෙලා නින්නේ. එනම් සුණාත මොකක්ද සුණාත? බුදුන් වහන්සේ ලෝට හිරිකවදාලා සියලුම සංස්කාර ධර්මයන් අනිදුක්ඛානාත්මය කියන වචනේ ගැඹුර තේරෙනතුරු ඒ පවතින්නේ පොතේ නෙමෙයි, ඒකේ ලෝකෙ නෙමෙයි. ඔබට ඇසට රූපයක් පෙනෙන විට, කනට ශබ්දයක් ඇහෙනකොට උපදින්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා ස්කන්ධ පහ. ඒ පහ තුළ තමයි මේ නිත්‍ය සත්‍යාත්ම කියන මුලාවත් නෝනියෙන් දකිනවා නම් අනිදුක්ඛානාත්ම කියන දැක්මක් පවතින්නේ. අන්න සුණාත මේක තේරුම් ගන්නතුරු අහන්න. ඊට පස්සේ දරා ගන්න කියන්නේ ඔබ පිළිගන්න ලෝකයා දුවන්නේ නැත්තම් සත්‍ය අසසර එවිදින්නේ නිත්‍යාත්ම නම් වූ මිත්‍යා සංකප්පය තුළ, මිත්‍යා දෘෂ්ටිය තුළ. බුදුන් ලෝට හිලි කරවදාලා වූ සම්මා සංකප්පේ, සම්මා දිට්ඨිය, සංස්කාරයන් අනිදුක්ඛානාත්ම බව ඔබ තේරුම් ගත්ත දවසට හේ සත්‍ය කියලා පිළිගනීවි. අන්න ඒකට තමයි ධාරේත කියලා කියන්නේ. දැන් එහෙනම් සසර ගමනේදී නිත්‍යාත්මක ගැනීම තුළින් කරගත්ත වරද නිවැරදි කර ගැනීමට ඔබට අනිදුක්ඛානාත්ම වශයෙන් බලන්ට වෙනවා. ඇස් දෙකින් නෙමෙයි බලන්ට උන අල්ලා නොගැනීම තුළින් සතිය භාවිතා කරනවා. අන්න ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ භාවනා කරනවාට. කරාත ධම්මයේ කියලා නිතිවේ. එනිසා විදර්ශනාව කියන එක තමයි බුදු සමයේ හැම දිනාටම නිර්දේශ කරලා තියෙන්නේ. බුදුන් වහන්සේ පළවෙනි දිස්සම හිටපු අය සමතයන් නැදුවේ. අදත් විදර්ශනාව නොදන්නා නිසා තමයි අර විවිධ සුණාත නැ, ධාරියත නැ, බණ අහන්නේ නැ, බන දන්නේ නැහැ. ඒ නිසා කවුරු හරි කියන මොනවා හරි කරලා සැනසීම හොයනවා. දැන් බලන්න මේ කතාව තුළ ඔබේ මව්පියන්ට වඩා හොඳ මව් කෙනෙක්, පිය කෙනෙක් හඳුන්වා දීලා තියෙනවා නේද? කවුද අම්මා තාත්තා බුදුහාමුදුරුවෝ අපට හඳුන්වා දුන්න? සියලුම සංස්කාරයන් අනිත්‍ය දුක්ඛානාත්ම කියන එක නොනින් දැකීම තුළ ඔබේ සිතෙහි පවතින ලෝභ, දේශ, මොහ මූලයන් සේවි යනවා. එතකොට ලෝකෙත් එක්කලා ගැටෙන්න කෙනෙක් ඔබ ළඟ නැතුව යනවා. ඒ අවසානයේ මැරෙන්නත් කෙනෙක් නැතු වෙනවා. ඔය මමනේ මැරෙන්න ඉන්නේ. මම නැමැති මුලාව ඇති විතරයි මරණයට බය. ලෝභ දේශ මොහ ඉවත් වෙනකොට මම කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒවමනේ මම කියලා කියන්නේ. ඒ නිසා නැවත නැවතත් මේ ධර්මය ශ්‍රවණය කරන්න ඉස්සර වෙලා. රාඤ්ඤප්පහය කියන අයින් කරන්න ඕන ජාති පස්සේ ගිහිල්ලා කනස මොහයන් එපා. මනවින් ධර්මය ශ්‍රවණය කරන්න අවශ්‍ය කල්‍යාණ මිත්‍රසනේ ලබා ගන්න. ඒකෝට ධර්මයේ වැටහෙවි ඔබට සද්ධර්ම ශ්‍රවණය. එන්නේ ධර්මයේ හැසිරෙන එකට තමයි කියන්නේ යෝනිසෝ මානසිකාරයේ සහ ධම්මානදම් ප්‍රතිපදාව. ඒ අම්මා සහ ඒ තාත්තා නියත වශයෙන්ම ඔබට සංසාර ගමනේ දුකින් අත වෙනීම ලබා දෙනවාමයි. එනිසා මේ බුද්ධෝත්පාදී උපන්, මේ ධර්ම තේරුම් ගන්න තරම් ප්‍රඥාව ඇති උපන් ඔබ හැම දිනාට මේ ධර්මයේ සරණින් සංසාරගත දුක්ඛින් මිදීමට මේ අම්මා තාත්තා ඔබට පිට වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනේ කරමින් මේ ධර්මානුශාසනාවත් මෙතකින් අවසන් කරන ලබනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. FM 94 ගුවන් විදුලියේ මෙතෙක් වේලා නිර්මල බුදු දහම ශ්‍රවණය කිරීමෙන් ලබා ගත් ආනිසංස බලය මෙලවදීම සිත් නිවි පහන් වීමයි. හේතු වාසනා වේවායි අපි ප්‍රාර්ථනා කරමු. හෙට